සත්නාම ශ්‍රීවාහේ ගුරු සාහෙබ ජී කාර චෞතා ඕංකාර සත් ගෝර ප්‍රසාද තේරේ තූ නිජ පත හදාත හෝ දයාල නාම දේහ මංගත ජනකා සදා රහෝ රංග රත්තා හම පීඛක පීඛාරී තේරේ තූ නිජ පත හදාතා ජනකා සදා රහෝ රංග රත්තා හෝ බලහාරා ජාඕ සත්‍යේ තේරේ නාම විත්තහ අවර නදුජා කෝයි රහෝ බහුතේ පෙර පයි කිරපන් ආප කේශ කිරපා කිජා හෝ හෝ දයාල දර්ශන දේහ අපුනා ඇසි බක්ස කරිජා නානක පරම පට කුලේ ගොර පර සති ජනයා සත්‍ය ලේව ලකී හති පර සත් ගොර සෝ මන මන්නේයා කනත් නානක පරම පාට ખુલ્લે गुर पर साथी जानिया साची लेव लागी है पीतर सतगुर स्यो मन मानिया वाहे गुरु जी का खालसा वाहे गुरु जी की फतेह। राग तनाशेरी महला तीजा घर चौथा एक ओंकार सत गुर प्रसाद हम भीखक पेखारी तेरे तू निज पद है दाता हो दयाल नाम देह मंगत जन कौ सदा रहो रंग राता।